කර්මය කර්මයේ වශයෙන් පවතිනවා. ඒකේ වින්දනයක් ස්පර්ශයක් ලබන්න පුද්ගලයේ සත්‍යයක් නැහැ. දැන් කර්මය අනාත්මයි. කර්මයක් කර්මයේ වශයෙන් පවතිනවා. හැබැයි ඒ නිසා මට දුක සැප ලැබෙනවා. දැන් ආත්ම සංඥාව. දැන් කර්මයට ආත්මයක් තියෙනවා. එනම් මගේ පුද්ගලික ස්වභාවය මත කර්මය ආත්මයි. මගේ පුද්ගල ස්වභාවය නැහැ කියන නිරෝධගාමිනීත්වය මත කර්මය අනාත්මයි. දැන් රාතන් වහන්සේට කර්මය අනාත්මයි. ඇයි එහෙම එකක් නැහැ? ඇයි එහෙම එකක් ඉන්න මනසකින් දෙපා? හැබැයි පුතුජණයාට කර්මය ආත්මයි. ඇයි? මාර කර්මය පරිසඳුනේ ඇයි? අර අතුර හම්බ වුණානේ. දැන් එයාට ආත්මයිනේ. ඇයි එයාට එක්කෙනෙක් ඉන්නවා? එන අපේ පුද්ගල ස්වභාවයේ තියෙන තාක්කල් අපිට දැනෙනවා කර්මය ආත්මයි කියලා. ඒක නැති වෙන්න අපිට තියෙන කර්ම අනාත්මයි. එයා පාඩු යා නාම රූප ඇදෙනවා පවතිනවා නැති වෙලා යනවා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකුත් අපිට ගැටලුවකුත් නැහැ. දුක සැප මොකුත් අපිට තෙන්නෙත් නැහැ. සාමාන්‍ය විදිහට ඒක පොළ දාමුතන ඔක්කොම සිද්ධ වෙනවා. එතකොට එයාට සාපේක්ෂව අනාත්මයි. කර්මය කාලයේ තවත් ප්‍රතිරුවා. කර්මය යනු කාලයේම තවත් ප්‍රතිරුවා. කාලය නවත්තන්න පුළුවන් නම් මේ අණුවේ භ්‍රමණ වේගය නවත්තන්න පුළුවන් නම් මේ කියන සියලුම planet වල ඒ භ්‍රමණ ටික නවත්තන්න පුළුවන් නම් දැන් කර්මයක් තියෙනවා. ඒ කියන කාලයට අනුව මේ හැමදේම ක්‍රියාත්මක වෙන. ඒකට අනුව තමයි කර්මය ක්‍රියාත්මක වෙන්නේ. ඒක නවත්තන්න පුළුවන් නම් සේරම ටික රාතන් වංශයේ ඒක නවතිනවා. ඒකනේ කියන්නේ මම නැවතිලා ඉන්නේ කියලා. ඒ නැවතිලා ඉන්නේ අරක. ඒක නැවතුණාම මේ ලෝකෙ ඔක්කොම නවතිනවා. පුතුජනායගේ ඒක ක්‍රියාත්මකයි. ඒක සර්වඥතා ඥාණයට විතරක් ගෝචර වුණා. උන්වහන්සේ ඒක දැකපු නිසා තමයි කෝටි ගණන් එදා නිවන් ගියේ අදත් නිවන් යන්නේ. උන්වහන්සේගේ ප්‍රඥාවට පින් සිද්ධ වෙන්නේ. පච්චේක බුදුහාමුදුරුවන්ට බුද්ධ ශාසනය නැති කාලයක ලැබෙනවා. ලැබුණාට ඒක කියන්න යන්නේ ඒතු කියා ඒක තේරුම් ගන්න මිනිස්සු නැහැ. රාතන් වහන්සේලාට තේරෙනවා. සමහර රාතන් වහන්සේලාට කියන්න තේරෙන්නේ පඤ්ඤාව අධික රතන් වහන්සේලාට ඒක තේරෙනවා. බුදුහාමුදුරුවෝ තරම් විස්තර කරගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ ඒකේන දැනුමටත් ඒ ප්‍රශ්න තියෙනවා. ගොඩක් අට මේ විස්තරي දන්නවා. දැනුණාට ඒක කියා ගන්න බෑ. විස්තර කරගන්න බෑ. ඔව් ඒ වගේ ප්‍රශ්න රහසක් එනවා. තපස්වරු දෙන්නෙක් භාවනා කරන්න ගිහින් තිනවා මේ කැලෑවකට. ගිහිල්ලා භාවනා කරනකොට මේ එක්කෙනෙක් එක පැත්තක භාවනා කරනවා. තවත් කෙනෙක් තවත් ටිකක් ඈත කිලෝමීටර් පහක් විතර. එතකොට එක්කෙනෙක් ධ්‍යාන වඩනවා. අනිත් එක්කෙනා මේ සසර දුකෙන් එතර වෙන්න ඕනේ, රාහත් වෙන්න ඕනේ කියලා එයා වඩනවා එක. එයා බලනවා කමඨාණක් ගන්න ඕනේ නේ. හරි. මේකෙන මේ ගල කමඨාණ. මේ ගල වාගේ කිසිම නාම රූපයකට අවුෙන්නේ නැතුව, ලෝභ දේශ මොහ නැතුව මේ වාගේ ඉන්න ඕනේ මම. කිසිම කෙලෙසයකට අවුෙන්නේ නැතුව කියලා පුරුදු කරලා කාලයක් වඩලා දැන් එයාට තේරෙනවා මම රාහත්. හරි. මගේ වැඩ ඉවරයි. යනකොට එයාගේ අම්මා මැරිලා කියලා පණිවිඩයක් එනවා. ගණන් ගන්න. අර ගලවාගේ අයින්නේ යනකොට කියන ඔයගේ දුවත් මරුණා ගලවාගේ කිසිම ප්‍රතිචාරයක් ඉදම ඔරු සම්පූර්ණ ආක්‍රමණය කළා වෙන මිනිස්සු පදිංචිනවා ගලවාගේ ගිහිල්ල දැන් වාඩි වෙලා ඉච්චට නිදාසෙ ඉන්න බෑ කොල්ල කරන්ගල අරකට ගහනවලු ගලට උඹ මාව ඇයි මේ රාත් කළේ උඹ රාත් කරපු නිසා තමයි මට මේ ඔක්කොම ප්‍රශ්න මේ ඔක්කොම දේවල් අර ඔක්කොලා ගලට තඩි බානවලු එතකොට අර තාපසේ ඇවිල්ලා කියනවලු සහෝදරයා ගලට ගාන්න එපා. ඒ රාතන් වහන්සේට ගාන්න එපා. ගල රාත් වුණාට උඹ රාත් වෙලා නැහැ. උඹ ගල වාගේ හින්ද තම උත්සාහ කළේ. ගල වුණ නැහැ. ඒ හින්දා ගල රාත් වෙලා ඉන්නේ. හින්දා රාතන් වහන්සේට තඩි බාන්න එපා කියලා කිව්වා. ඒ කියන්නේ අපි සමහරව අර දරාගෙන දැඩි කරගෙන හිටියට ඒක ඇත්ත මානසිකත්වයක් අවබෝධයක් නෙමෙයි. අර ඇහිච්ච දේවල් වලට අනුව අපි දැඩි කරගෙන ඉන්නවා. මං කිසිම දෙයකට අහුවෙන්නේ නැහැ. මොනවද අපි මේවට අහුවෙන්නේ නැහැ කියලා අහුවෙනවා. ඒක දැඩි ලෙස උපාදානය කරගෙන ඉන්නවා. සිත දැඩි කරගෙන නැහැ. ඒක ඇත්ත එකක් නෙමෙයි. ඔරිජිනල් එකක් නෙමෙයි. අර අවබෝධය නිසා එයා තුළ ඇතිවෙච්ච තවත් දෘෂ්ටියක්. අවබෝධය තුලින් අට ගන්නවා දෘෂ්ටි. එයා හිතනවා දැන් නම් රාගය අදලා තියෙන්නේ. රාගය අදලා නම් අනිවාර්යෙන් අනාගාමි වෙන්න එපා. එතකොට යාට තේරෙන්නේ නැහැ තාම ඒ දෘෂ්ටියක ඉන්නේ කියලා. ඇයි අර කියන දේශනාවට අනුව ඒ කියන දේවල් නැහැ මගේ ළඟ. එනනම් මෙතන ඉන්නේ කියලා ටග්ගල එකක් අල්ල ගන්නවා. නියම ආර්ය ශ්‍රාවකයා රාත් වෙනකම්ම මොකටවත් අහුවෙන්නේ නැහැ. කිසිම ඵලයක් විශ්වාස කරන්නේ නැහැ. ඵලයක් පිළිබඳ අවබෝධයකටපත් වුණා කියලා විශ්වාස කරන්නේ නැහැ. ගවේෂණය කරන්නේ නැහැ. මගේ ළඟ තියෙන අවබෝධය කොච්චරද මට තියෙන ඵල මොකවත් අදන්නේ නැහැ. එයා රාත් වෙනකම් කිසිම දෙයකට අහුවෙන්නේ නැහැ. රාත් වුණාට පස්සෙත් මොකටවත් අහුවෙන්නේ නැහැ. එයා තමයි නිවැරදි මාර්ගය සල්. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන අපේ ආත්මෝධිය පතාගෙන යන හැමෝම සෝවාන් වෙන්න දඟලනවානේ. අනාගාමීයන් දඟලනවානේ පඤ්ඤා පාරමිතා වඩන. ඒ කියන්නේ මේගොල්ලෝ කවුරු නිවන් යන්නේ නැති කට්ටියනේ. නිවන් යන කෙනෙක් කෙනා මොකටද සෝවම් ඵලයට මෙච්චර ගරු කරන්නේ? සෝවම් ඵලය පස්සේ මෙච්චර අර මේ මුවා පිටි පස්සේ දොන සිංහයා වගේ පන්නන්නේ ඇයි? ඒ කියන්නේ යාට කෑදරකමක් ඇවිල්ලානේ. සෝවම් කෑදරකම. සෝවම් ලෝභය, සෝවම් දික්තිය, සෝවම් තණ්හාව. එයා කෙලස් නෙමෙයි වඩලා තියෙන්නේ. රාත් වෙනකන් එයා කිසිම මාර්ගඵලයකට බැඳෙන්නේ නැත්නම්, පතන්නේ නැත්නම්, ඒවා ගවේෂණය කරන්නේ නැත්නම්, ඒවා පිළිබඳ කිසිම බලාපොරොත්තුක් අදහසක් නැත්නම්, ඒකාන්ත වශයෙන් මේ කියන ඵල සේරම ලැබිලා රාත් වෙනවා. කොමරි සෝවාන් වෙන්න ඕන, කොමරි සතර අපායන් නිදහස් වෙන්න ඕන. එතකොට එයාට තියෙන ප්‍රශ්නය අපායෙන් දුක් විඳින එක නිදහස් වෙන්න. එයාට නිවෙන්න අදහසක් නැහැ. ඇයි යමරාජුගේ ගුටි කන්න බෑ? ඇයි අපි කොල්ල කාපුවට වන්දිය ගෙවන්න එපායි? අර අනුන්ගේ ගෑන් ඉන්න ගෙවල් වල රෑරිංගපු වලට දැන් දඩුවම් ඉදින්න එපා. යමපල්ලු ගස් බැඳලා ගහනවනේ. මාරපත් එදා ඒකෙන් බේරෙන්නයි ඕමනාව තියෙන්නේ නිවන් යන්න. කොච්චර කපටි කමක්ද අපි කරන්නේ ආර්ය ජීවිතයේ තුල. බුදුහාඳුර රවට්ටනවා. එතකොට බුදුහාඳුර මෙච්චර දුක් විඳලා දේශනා කරපු ධර්ම නිවන් යන්නේ නැහැ. අතරපයෙන් බේරෙන්න. කියන සේරම ලෝභ දේශ මොහෝ ටික අදාගෙන පෙට්ටගම් පුරවගෙන පුලුවන්තරම් කැත වැඩ කරනවා. නිවෙන්න කැමති නාර අපායට ගිල අර විඳවන්න තියෙනකින් බේරෙන්න උත්සාහ කරනවා. එයාට සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. එයා ඒක ඉල්ලන්නේ නිවෙන්න නෙමෙයි. අපායෙන් බේරෙන්න. එයාට උවමනා තියෙන අපායෙන් බේරෙන්න. එයා ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි. එයා දේවදත්තටත් වඩා දරුණු කෙනෙක්. දේවදත්ත බුද්ධත්වයේ මේ ගණ්ඩැදුවේ මේ පිරිණුවම් පාන්නනේ. මෙයා සෝවම් ඵලයේ ගන්න ආර්ය ජාතියක් නෙමෙයි. අපායෙන් බේරෙන්න. යම රජුගෙන් බේරෙන්න. මොනතරම් දරුණ දෘෂ්ටිද අපි ළඟ. නිවන් බලාපොරොත්තු වෙන කෙනා මාර්ගඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. පාරමිතාවල් වල ධාරිතා බලාපොරොත්තු වෙන්නේ නැහැ. 이르දි බලාපොරොත්තු වෙන්නේ නැහැ. 이르දි පතනවා නම් ඒ ආර්ය කෙනෙක් නෙමෙයි. ඇයි? පිරිණිවන් පාන්න යන කෙනාට 이르දි වැඩක් නැහැ. පිරිණිවන් පාන කෙනා මාර්ගඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව පිරිණිවන් පානකට ඵලයෙන් වැඩක් නැහැ. යාට නිවීමයි ඕනේ. පිරිණිවන් පාන්න බලාපොරොත්තු කෙනා කවදා ප්‍රඥාව වඩන්නේ නැහැ. කරුණ එකතු කරන්නේ නැහැ. හැමදේම ඔළුවේ තියාගෙන නඩත්තු කරන හේතුව පිරිණිවන් පාන කෙනාට අවබෝධයක් දැනුම ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. මේ ටික ගවේෂණය කළත් මම ආර්යද අනාර්යද කියන එක නිකන් ඔප්පු වෙනවා. අපට කවුරු මාර්ගඵල කියලා දුන්නේ නැහැ. ඒ නිසා අපිට ඒවා වැඩුණා අපි දන්නේ නැහැ අපිට වැඩුණාද නැද්ද කියලා. දැන් මේ ඔක්කොම පුංචි කාලෙම අපි දන්නා සෝතාපන්න කියලා එකක් තියෙනවලු. ඒක මේ වගේ එකක්ලු. කොහොම හරි ඒක ගන්නවා. අර දුවන මිනිස්සු ඔක්කොම දැන් පළවෙනියා වෙන්න නදන්නේ 5000 දුවනවා ගමාරා දැන් ඔක්කොම එක ඉල්ලනවා. එතකොට දැන් පළවෙනි තැගේ 5000 දෙන්න එපාය. හැබැයි එක්කෙනෙකුට තමයි හම්බෙන්නේ. එක්කෙනෙකුටයි හම්බෙන්නේ. ඒ වගේ අපි නොදැනුවත් අනන්ත අප්‍රමාණ දුස්ති ආර්ය ජීවිතය තුළ අසමාන බලාපොරොත්තු හදලා තින ඒවා ගලවන්නම බෑ. බුදුආන්දරගේ ಗುಣ හැයිලා ඇයිලා අනේ මේ වගේ ಗುಣ මටත් තියෙනවා නම් දැන් පිරිණිවන් පාන කෙනාට මොකටද ಗುಣ? එයාට තියෙන පිරිණිවන් පාන්නනේ. රාත්‍රල පිරිනම් පංගුණ ඕන නැහැ ඒක වැඩිච්ච එකක් වැඩිච්චද කොහමරි කෙලස්ටික නිරෝධුන කෙලස්ටික නිරෝධ වෙනකොට අර ಗುಣ ටික ඔක්කොම හම්බෙනවා කෙලස් නිරෝධ වෙනකොට ඒකින උත්තරීතර තැනටපත් වෙනවා බුදුහාමුදුරන්ගේ රාත්පලේ එයාටත් හම්බෙන බුදුහාමුදුරුවා තමයි පළවෙනි රාතා ඒකනේ හරියට වෙනසේක කියන්නේ එතන ඒ රාත්පලේ මෙයාටත් හම්බෙන හැබැයි ඒක නෙමෙයි අර කින ಗುಣ ටික ඕනේ කියලා ಗುಣ වඩනවා දැන් ಗುಣ වඩන්නේ රාත් වෙන්න නෙමෙයි අර බුදුහාමුදුරන්ට සමාන වෙන්න එනම් තථාගත කෙනෙකුට සාමාන්‍ය පුතුජන කෙනෙක් සමාන වෙන්න හදනවා කියන එක මොනතරම් ගැඹුරු දෘෂ්ටියක්ද යම රජුර වෙවුල නම් කවදරි පළොත් යටට එන්නේ නැද්ද ඌ ටිකක් අල්ලලා බලන්න ආසයි කියලා කියනවා ඇයි ඒ තරම් ඒ දෘෂ්ටි ධර්මුයි බුදුරජාණන් අපට සමාන වෙන්න පුළුවන් බුදුහාඳුර වඩපු ಗುಣ වඩන්න අපි කවුද තියෙන කෙලස් ටික වත් නිරෝධ කරගන්න මේ මනුස්සර වත් කමක් නැහැ පොන්ද පන නැහැ දකින දකින තන ලෝභ දේශම වැඩෙනවා ඒක අදා ගන්න අර තථාගතගෙන සාරාසංග කල්පලක්ෂ ඒ ටික වඩන් දදනවා තියෙන මේ දුර්වලකම් ටික හදා ගන්න මොනතරම් දුෂ්ටිද කියලා එතකොට දැන් මේක වැඩි කරන ආර්ය පැත්ත වඩනකොට අර මිත්‍යාව ගැලවෙනවා ඊට පස්සේ ගොඩාක් දේවල් පරිභෝජනය කරන විනාශ වෙන බව දැනගෙන ලෝකයේ කවදාවත් මේවා ගෙනියන්න බැරි බව දැනගෙන කමඨාණන් වශයෙන් ඒව නඩත්තු කරනවා ඒවල ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒව පරිභෝජනය කරනවා මිනිස්සු හැමෝත් එක්කම ජීවත් වෙනවා. ඒ හැමෝත් එක්කම විදියට අපි දන්න මේගොල්ලොත් මැරෙනවා. අපිත් මැරෙනවා. ඉන්න තාක්කල් සතුටෙන් ඉන්න කිසිම කෙනෙකුට දුකක් නොදී. එහෙනම් මේ වගේ මානසිකත්වයක් අපිට හැදෙනවා. අර ජීවිත ආසාව තියෙන නිසා අපට මේ දේවල් අහිමි වෙයිදෝ අපට මොනවාරි කරදරයක් වෙයිදෝ කියන අර බය නිසා, අර චකිතය නිසා අපි කැමති නෑ. හැබැයි ඒ වගේ කරන්න වැඩි කරන ආර්ය පැත්ත වඩනකොට අර මිත්‍යාව ගැලවෙනවා. ගැලෙලා ගියාම දැන් උදේ දැකපු භාර්යාව දැන් වෙනස් විදිහට පේනවා. එයා බලන මේ පිටසක්වල ජීවිතය දිහා බලනවා වගේ ආදියා බලන. ඇයි? ඒ කියන රාගිකව එයා පේන්නේ නැහැ. ඒ ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා. හැමදේම ඒ කටයුතු කරන්න ඕන නිසා කටයුතු කරනවා. එයා කියලා විශේෂ ඇල්මක් නැහැ. ෆෝන් එක බිම වරන කැඩුනා. කැඩුනොත් කැඩෙනවා නේද? ආ, වැටුනොත් කැඩෙනවා. දෙකම එකයිනේ. වැටුනාම කැඩෙනවා. කැඩෙනකොට වැටෙනවා. ආ, මේක තමයි මේ ලෝකයේ හැමදේම. කම්ප හැබැයි එදා වටුන ෆෝන් එක එදා මොකවත් වුන්නේ නැහැ. වැටිච්ච ගමන් නිකන් පපුවත් එක්ක දනවා. ඕ බලන්නකෝ මේක පුපල් 30000ක ෆෝන් යනවා වැටුනේ කියලා හරියට කම්පා වෙලේ කරගෙන පිය දාලා චෙක් කරලා බලලා හොඳට වැඩ කරනවා කියලා තමයි ටිකක් කෝල් ඩවුන්. ඇයි? ඒ තරම් බැඳිලා. අද වැටුණා. ඇස් ඉදිරියේ කැඩුනා. වැටෙනකොට කැඩෙනවා. කැඩෙනකොට වැටෙනවා. ඒක දකින්න එයාට ඒක කම්පාවක් නෙක කිය සාමාන්‍ය සිද්ධියක් එයාට. තමන්ගේ දරුවා වැටිලා එනවා බේත් දාන්න. උල් ලොකුයි. ඉන්න කට්ටක්කම කලබල නැල්සා එම කියන අනේ දොස්තර මාත ලොකු ප්‍රශ්නයක්. කලබල වෙන්නේපා. සයිකලෙන්ද ගියේ? ඔයා සයිකලේ පැද්දට කමන්නේ නැහැ. සයිකලේ ඔයාව පැද්දේකයි ප්‍රශ්නේ. අර ළඟ ඉන්න කෙනා දොස්තර මාත ඉස්සලා බේත් දාගෙන එම එයාට අමාරුයි. කවුද යා? මගේ පුතා. අහ. එතකොට ඒගොල්ලෝ දන්නේ මේ පුතා නමුත් යාට කම්පාවක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයි. මගේ කියන ඇඟීම තියෙන තාකල් හැමදේම යාට ප්‍රශ්නයක්. කෙනෙක් හිටියා එයා මේ ලෝකේ මේ මමත් ඇහින් කරා කියලා එයා ඉතාලි ඉන්නවා. එයා හැමදාම මේ මමත් මං අයින් කරලා ඉන්න මට පුද්ගල ස්වභාවය නැහැ. එහෙම මානසිකත්වයෙන් ඉන්නවා. ඒ තාපසයාගේ කුටියේ තියෙන මේ පොඩි මේ කලය වතුර බොන එකක් ලීටර 3ක් වගේ දාන පොඩි කලයක්. ලස්සන කලයක්. ස්වාමිනී වතුර ටිකක් ගේන්නද? ගෙනල්ලා දෙන්න කමන්නේ. කලේ අරගෙන ගිහිල්ලා ගේනකොට දැන් එයා බලාගෙන ඉන්නවා. එයාට පේන්න අඩි 20ක් විතර දෙනකොට ඉමිසර කලේ බුරුල් කරනවා. දෝන් ගාලා කලේ දැදිලා කුඩු වෙලා ගියා. වැවුලනවා තරහා. මිනිස්සු මෙච්චර කාලයක් වතුර බිව්ව අවුරුදු 7ක්. එක පතාවනේ වතුර ගන්න ගියේ කලේ බින්දන්නේ මේ මිනිස්සයා කියලා. පුද්ගලයා නැත්තර තරහා යන්නේ කාටද කියලා ඇහුවාම තමයි එයාට තේරෙන්නේ තාම එක ඇදිලා නැහැ. ඒ කියන්නේ තාම එයා ඉන්නවා ඇතුලේ. එයා ඉන්න බව එයාට අඳුන ගන්න බෑ. ඒ අවබෝධය නැහැ. අර කලයක පුළුවන් යාව අඳුනලා දෙන්න. ඒක තමයි යගේ මීටරේ. කිව්ව කල ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි මේ අඩුව හදාගන්න මේ කලෙන් ඒ උපමාව ගන්න බෑ වෙන එකකින්. ඒ කියන්නේ මේ අඩුව හදාගන්නේ කමටාන මේ කලෙන් විතරයි ගන්න පුළුවන්. ඒ නිසා තමයි බින්දේ. හැබැයි කල ඕන තරම් ගන්න පුළුවන්. එදා තමයි යාට තේරුනේ මේ ලෝකේ ගොඩාක් අඳුනයි කියලා හිතුවට හැදිලා නැහැ. යටපත් වෙලා ඉන්නවා. යටපත් වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපිට රාගෙ නැහැ කියලා හිතනවා. අපි අපේ භාර්යාවත් එක්ක ජීවත් වෙන්නේ කාමයේ සුමිච්ඡාචාර සීලයේ තියෙන ප්‍රශ්න නැහැ. අපි පිළිවෙලට ඉන්නවා. හැබැයි රාගය ඇලිසිච්ච වෙලාවේ එයාට යගේ කාන්තාව විතරක් පේනවා නම් එයා කාමයේ සුමිච්ඡාචාර සීලයේ ඉන්නවා. එයා ගොඩක් ශ්‍රේෂ්ඨ. එයා පන්සිල් රකින්න කෙනෙක්. හැබැයි රාගය ඇලිසිච්ච වෙලාවේ එයා ගොඩක් කැමැති කට්ටිය මතකෙට එනවා නම් 100ට එනවා නම් එයා කාමයේ සුමිච්ඡාචාර රකින්න කෙනෙක් නෙමෙයි. එයා ධම්මචර්යාව කඩන කෙනෙක්. ඇයි? එයාට රාගය ඇවිස්සෙනකොට භාර්යාව අමතක වෙලා එයාට රටේ නැති කට්ටිය ඔක්කොම ඔළුවට එනවා. එයා ගොඩක් කැමැත්තෙන් හිටපු කට්ටිය එයාට ලබා ගන්න බැරි වෙච්ච කට්ටිය ඔක්කොම ඔළුවට එනවා කියලා කියන්නේ එයා තාම එයාගේ පතිවත රකින්නේ නැහැ. ඒ කියන්නේ තාම ප්‍රශ්න විසඳිලා නැහැ. එහෙනම් සමහර බඩමුට්ටු දකින්නකොට අපිට ඒ බඩමුට්ටු පේනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපිට පේනවා අපිට ගන්න බැරි වෙච්ච ඒවා. අපල් එකක් දකින්නවා මේ අපල් 5. S8 අලුත් එකක්. රාජේක ආයෙත් ඒක නේ. එතකොට අපි යමක් දකිනකොට ඒකට සාපේක්ෂව වෙන එකක් මතක් වෙනවනේ. ඒ කියන්නේ ලෝභේ ඇදිලා නැහැ. ඇදුනා වාගේ එකක් ඇදිලා තියෙනවා. තාම නිවැරදියක ඇදිලා නැහැ. හැබැයි ද්වේෂේ නැහැ. හැබැයි යම් යම් දේවල් වුණා දේවල් මතක් කර කර කම්පණ නේද මට මිනිස්සු ඒ විදියට නිඳා කළා. මගෙත් එක්ක වැඩ කරන සහෝදරයෝ මගේ මිස්ටාප් එක මට විවේචනය කළා. එදා ආවල්තනදී මට මේ වගේ අපහාසයක් කළා. දැන් වේසින මේව මතක් වෙන්නේ ඇයි? ඒ කියන්නේ අර කියන தත්ත්වයට හැදිලා නැහැ. ඒ කියන්නේ තාම ඒකේ ඇතුලේ ගැබ් වෙලා තියෙන කොතනදෝ දෝෂයක් තියෙනවා පවතිනවා. ඒ විදිහට අපේ දිනචර්යාව තුළ ඒ පවතින සෑම කාරණාවක්ම හරියට නිවැරදිව දැකලා ඒක ක්‍රමානුකූලව අදන්න ඕනේ. හැමදේම නැති වෙලා යනවනම්, අයිති වෙලා යනවනම් මේ ලෝකෙ ඉපදිච්ච කවුරුත් සදාතනික ජීවිතයක් ලබලා නැත්තම් අපි කියන අර සදාකාලික ජීවිතයක් ලැබ මේ එකක් නැහැනේ ලෝකෙ. හැමෝම මැරෙනවා. එතකොට බුදුවරුත් නැති වෙනවා, දෙවිවරුත් නැති වෙනවා, බ්‍රහ්මෝය චුත වෙනවා. එතන මේ ලෝකෙ හැමදේම නැති වෙනවා නම් ඉපදීම, පැවතීම, මරණය, ඒ ලෙඩවීම මේවා කියන කාරණා හතර පොදු එකක්. ඒක කම්පාවට පුදුමයටපත් වෙන එකක් නෙමෙයි. ඉපදෙන මිනිස්සු හැමෝම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒතර ඒක කොයි මොහොතේ වෙන්න පුළුවන්. අට්ටි වැටෙන්න පුළුවන්, වේලිච්ච පොල් වැටෙන්න පුළුවන්, පැයිච්ච පොල් වැටෙන්න පුළුවන්, කුරුම්බ වැටෙන්නත් පුළුවන්. අකුණු වැදිලා ගා දෙකට කැඩෙන්නත් පුළුවන්. ඒක අපට කියන්න බෑ කොහොම වෙලාවක විය හැකි. ඒක කර්මයටයි අයිති. මේක දකින්න ඕනේ. හැමදේතුලින් මේක දකින්න ඕන. අද මම මැරෙන්න නැතුව බේරුණා. නෑ නෑ මට දැන් මොකද වෙයි එන හරි මේක කරන්නේ. හරි දැන් අද මැරෙන්න නැතුව බේරණා. කවදද මැරෙන්නේ නැද්ද? මැරෙනවා. දැන් එදාට මොනවද කරන්නේ? අනිවාර්යයෙන්ම දැන් මැරෙනවාමයි. දැන් කරන්න පියවරක් නෑනේ. මොන කම කරන වෙනස් කෙරුවත් මැරෙන එක නවත්තන්න බෑනේ. එහෙනම් මගේ මරණය තියෙන්නේ අවුරුදු 20කට පස්සේ නම්. ඒක කර්මානුරූපී ස්ථිර වෙලා නම්. දැන් මම මැරෙන්න උත්සාහ කරනවා. නයාගාල මැරිලා නෑ. බිම්බෝම් වල උඩගින් තියෙනවා. මේ මනුස්සර මොකවත් වෙලා නෑ. මොකද හේතුව කියලා බලනකොට මේ මනුස්සයාගේ මරණේම නෑ. බිම්බෝම් බටවල මාපාර මිනිස්සු දන්නේ නෑ. වාහනය කෙලවගෙන යනවා මේ පිපුරුන්නේ නෑ. ඊළඟ වාහන පිපුරනවා. බලනකොට අරියටම මේ රෝද දෙක ගිල්ල තියෙන අරක වැඩි කරගෙන. මේකට ඕනේ නෑ. අරයා ගියා මේකට උඩින්. එයා වුණා. ඒ කියන්නේ මේ ලෝකේ කර්මයට අනුව තමයි අපේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නේ. අපි වාබිව්වත් මැරෙන්නේ නෑ. කොහොමරි බේරෙනවා. සමහර කට්ටිය වාබීලා නෑ. බය කරන්න බීලා තියෙන. කටේ තියාගෙන පොඩ්ඩක් කළා නිකන් මේ තියාගෙන ඉඳලා එළියට දැම්මම අර ගදෙනවනේ. මිනිස්සු දන්නවා වාබිව්වා කියලා. හැබැයි ඒකෙන් ශරීරගත වෙලා මැරිලා තියෙනවා. අර මිනිස්සයා කාලක් විතර කුප්පිය පිටින් බීලා ඒත් මැරිලා නෑ. එනම් මේ ලෝකේ හැම දෙයක්ම අපේ කර්මානුරූපීව තීරණය වෙන්නේ, හැම දෙයක්ම හේතුඵල ධාමට අනුව වෙන්නේ, මගේ සීලයට අනුව, මගේ විනයට අනුව, ඒ ධර්මයට අනුව මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියන ඒ නිවැරදි දැක්ම, ඒ සීය අපි තුල තියෙනවා. සෑම මොහොතක් ගන්න අපි මේ ලෝකේ හැම දෙයක්ම කර්මයට අනුව දකින්න පුරුදු වෙන්න ඕනේ. හේතුඵල ධාමට අනුව every action have reaction නම් මේ හැම දෙයකම හේතුවක් තියෙන්නේ පහ. ඒතකොට හේතුවට අනුව අරවත්ත ඵලයක් මේකට සම්පා වෙන්න දෙයක් නැහැ. එතකොට අපි කොච්චර අනිත්‍ය අනාත්ම කියන මේ දර්ශන දැකලා තිබුණාට මේ හැමදේම පංච උපාදාන ස්කන්ධයෙන් දැකලා තිබුණාට පටිච්ච සමුප්පාදයෙන් දැකලා තිබුණාට දැන් ඒ වගේ අවස්ථාවල ඒවා මොකවත් මතක දෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේව ඔක්කොම අපේ දැනුමක් පමණයි, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මේ ටිකවත් අපට අවබෝධ වෙලා නැහැ නේ. ඒවා ප්‍රත්‍යක්ෂ නම් මේකනේ මං කිව්වේ. හේතුඵල ධර්ම මොන හරි කරලා තිනේ ඒක තමයි වැටුනේ. මේක කැඩුනනේ කමන්න නැහැ. ඉතින් ප්ලාස්ටික් කැලි ඕන තරම් ගන්න පුළුවන්. අදයි මොන හරි එකක් කරන්න. ඔව් මට මතකයි ඒ කාලේ මං නංගිගේ ෆෝන් එක පොලේ ගැව්වා. ආ දැක්ක නේද හේතුඵල ධාම. දැන් තමන්ගේ ෆෝන් එක තමන්ගේ අතින්ම වැටුණා නේද? ඒක තමයි ලෝකේ කාට හරි මොන හරි කළාම ඒක අපට වෙනවා. හරි අවසන් ෆෝන් එක ගමු අපි. ඒ විදිහට ඒක දකිනවා. හැබැයි ඒක වැටුණාම අපි කලබලලා මේක තියා පිළිවෙලට තියන්න එපා, මැදින් තියන්න එපා. බලන්නකො මේ පොඩි ළමයා වැටෙව්වායි කියලා අර එතන තියපු කෙනාට බැනලා ළමයාටත් ගාලා සම්පූර්ණ මානසික විකෘති වෙනවා. අර පොළවෙන් ගත්ත මේ ප්ලාස්ටික් කැල්ලකට ඕනතරම් ගන්න පුළුවා. මේවා විනාශ වුණාම ඕනතරම් නිෂ්පාදනය වෙනවා. දැන් මේවා පිටසක්වලින් ගෙනවද නෑ? මාපොළවේ යපස්. මාපොළවේ පස් ගස්කොළ වලින් ගන්න රබර් මේවා. අරගෙන ප්ලාස්ටික් කළා මේ ඕනතරම් ඇදෙනවා. කෑලි කෝටි ගණන් තියෙනවා මේවා. කැඩුනට මොකක් ප්‍රශ්න ආයි ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒවා තියෙන වෙලම පොළේ. ඒවා මගේ වෙලා මගේ අයිතියට තිබිලා ඒවා කිසිම කෙනෙක්ගෙන් ඒක ආනියට පත් වෙන්න බෑ කියන සංකල්පයක් තිබිලා ඒ නිසා මේ ගාගන්නේ දැනගන්නේ වෙවුලන්නේ තරයි මේක මගේ. දැන් මේ ප්ලාස්ටික් ටික රබර් ගහේ රබර් වශයෙන් තියෙද්දි මේකේ තියෙන යපස් ටික පොළවේ පස් වෙලා තියෙද්දි මේකේ තියෙන ලෝහ ටිකත් පොළවේ මේ කිමිකල් වශයෙන් තියෙද්දි දැන් මම කෑ ගැව්වද මේක මගේ Samsung phone එක Apple phone එක කියලා මම ගාගත්තද මිනිස්සු නෑ. පොළවේ තියෙන දේ මම තේවා පාගගෙන ගියා. සමහර එක රෙසිස්ටර් වෙන්න පුළුවන් මේකේ. ඩිස්ප්ලේ එක වෙන්න පුළුවන්. අර මේ වැල්ලේ මම මූදු වෙල්ලේ යන ඒ යන සිලිකන් ටික මේ Apple එකේ ඩිස්ප්ලේ එක වශයෙන් අනාගතය දෙන්න කියන එක. පාවගෙන යන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි ඒක උඩු කරලා වක් කරලා දාලා 85000කට අතට දුන්නාම අල්ලන්න දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. ළඟට ආ එන්න බා ෆෝන් එක තියනවා යන්න බා. ඇයි අර සිලිකන් වල ප්‍රශ්නයක් නැහැ. දැන් මේක මගේ වෙලානේ. දැන් මේ මූදු වෙල්ලේ වැලි වලට නෙමෙයිද මේ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. මේ යථාර්ථය දැකලා නැහැ නේ අපි.